දැන් මන් දැක්ක ඩියු ගුණසේකර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කරපු ප්‍රකාශයක් කෝප් සභාපතියට වාර්තාවක් හැටියට පෙන්නුවේ. එයා කිව්වේ නෑ මම මන්ත්‍රීවරයෙක් නෙමෙයි. පාර්ලිමේන්තුව විසුරුවා හැදියාන් පස්සේ ඉතුරු වෙලා ඉන්නේ කතානායකතුමයි විපක්ෂ නායකතුමයි අගමැතිවරයා විතරයි. අනික ඔක්කොම ඉවර කරයන් පස්සේ එයාට අයිතියක් නෑ ඒ ගැන කතා කරන්න. කිසිම අයිතියක් නෑ කතා කරන්න. සභාපතියට පෙන්නන්නවත්. ලියවිල්ලක් නැත්තං ඒ ලියවිල්ල පෙන්නන්න බෑ. මම කතා කළාම කාර්යාලයක ලියවිල්ල ඔක්කොම වහලා තියෙන්නේ. කාටවත් දීලා නෑ. වාර්තාත් නෑ. සාක්කිත් නැහැ. එහෙනම් මොකද්ද මේ කරලා තියෙන්නේ?